අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ පාසල් වාර විභාගය ආරම්භ වීමට නියමිතව තිබුණා. ඒකට එම දරුවන් අද බුද්ධ ධර්ම විෂය සඳහා සූදානම් වෙලා පාසල් වලට පැමිණි විට පාසල් වලින් දැනුම් දුන්න අද විභාගය පැවැත්වෙන්නේ නැති බව මහීපාල හේරත් ප්‍රධාන අමාත්‍යවරයාගේ දහම් දැනුම තරඟයක ත්‍යාග ප්‍රධාන උත්සවයක් අද පළාත් සභාවේදී සූදානම් කරලා තිබුණා. අද බුද්ධාගම විෂය උගන්වන ගුරුවරුන් සහ ඒවයි ජයග්‍රහණය ලැබපු දරුවන් එක්ක අද පළාත් සභාවේ රැස්වීමට පැමිණෙන්න කියලා දැනුම් දීමක් කරලා තිබුණා. මහීපාල හේරත් ප්‍රධාන අමාත්‍යවරයාගේ දේශපාලන න්‍යාය පත්‍රිකරද මේ පළාතේ අධ්‍යාපනය මෙහෙවන්නේ. සමහර පාසල් වල ප්‍රශ්න පත්‍ර පිට වෙලා තියෙන්න පුළුවන් මේ පණිවිඩය නොලැබීම නිසා. මේ පළාත් අධ්‍යාපන බලධාරීන් මෙහෙම ද වගකීම් විරහිතව කටයුතු කරන්නේ.